බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ බොහෝ ශ්‍රාවකයන් නිවන් දැක්කේ මාර්ගඵල ලැබුවේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී. ඇස් දෙක අරගෙන බණ කියන වෙලාවේදී තමයි මාර්ග අවබෝධය කළේ, ධර්ම අවබෝධය කළේ. ඒ විතරක් නෙවෙයි, ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන අතරේදී මාර්ගඵල ලැබලා තියෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසි විදිහට ධර්මානුකූලව ඒ ධර්ම දේශනා කරනවා නම් උන්වහන්සේගේ හිතේ එක දිගටම කුසල චේතනා දිනන අවස්ථාවක්, විදර්ශනයෙන් වැඩෙන අවස්ථාවක්. ඒ නිසා ශ්‍රාවක දේශක අප දෙපිරිසටම ජීවිතයේ ඉහළම ප්‍රතිඵල ලබන්න පුළුවන් අවස්ථාවක්. අද අප ධර්ම දේශනාවේදී ධර්මයේ තියෙන වැදගත්කම, ඒ ධර්මය අපේ ජීවිතයට ලැබුණට පස්සේ ජීවිතයට ලැබෙන ආලෝකය, ඒ ආලෝකයේ පිළිබඳව විශ්වාසය තියාගෙන කටයුතු කරනකොට ඒ ධර්මයේ පුහුණු කිරීමෙන් අපේ ජීවිතයට ලැබෙන ප්‍රතිඵල දුකේ නිදහස් වීම පිළිබඳව අප කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි, බුදුරජාණන් වහන්සේ පුරා අවුරුදු 45 ධර්ම දේශනා කළා. ඒ ධර්ම දේශනා කිරීමෙන් උන්වහන්සේ අපේක්ෂා කළේ සතුට ලැබෙන මාර්ගය දේශනා කරන්න. අප ජීවිතයේ සතුට ලබන උනෙක් දේවල් කරනවා. ඔබ ජීවිතයේ උදේ අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම් කරන්නේ සතුට ලබන දේවල්. සතුට බලාපොරොත්තු වෙන තමයි දේවල් කරන්නේ. අන්නේ ඔබ දෛනික ජීවිතයේ සතුට ලැබීම සඳහා කරන දේවල් සහ ධර්මයේ ඔස්සේ ලබන සතුට අතර වෙනසක් තියෙනවා. මොකද වෙනස? ඔබ දෛනික ජීවිතයේ සතුට ලැබීම සඳහා කියන කරන දේවල් වල සතුට ඔබ ලැබෙන්නේ ඒ වැඩේ කරලා ඉවර වුණාට පස්සේ. ඔබ කුමනම වැඩක් කරනවා නම්, දරුවෙකුට උගන්වනවා නම්, රැකියාවක් කරනවා නම්, වෙනත් කටයුත්තක් කරනවා නම්, ගමනක් යනවා නම්, ඒ කුමන දේ කරත් ඔබ හිතන්නේ ඒ කරන කටයුත්ත ඉවර වුණාට පස්සේ සතුට තියෙන කියලා. එන සතන අපි නිතරම අදට වඩා හොඳ හිතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. අද හොඳ වේවා කියලා බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ. අදට වඩා හොඳ හිතක් ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ හෙට දවස් හැබැයි ජීවිතේ කවදාවත් එන්නේ නැහැ. හැමදාම හෙට එන. නමුත් ධර්මයේ පිළිපැදීමේ තියෙන ලක්ෂණය තමයි පිනතුනේ. ඒ ධර්මයේ පිළිපැදීම ආරම්භ කර මොහොතේ ඉඳන්ම අප සතුට නිනිමේ තමයි මේ ගමන යන්නේ. මෙන්න මේක තමයි ධර්මයේ හැසිරීමේ තියෙන ප්‍රධානතම අනිසංසය. අදට වඩා හොඳ හෙටක් නෙවෙයි, හෙටට වඩා හොඳ අද දවසක් තමයි අප නිතරම ලබන්නේ. මෙන්න මේ ගැන අපි විශ්වාසය තියනට ඕන. මෙන්න මෙතෙන්ද ශ්‍රද්ධාව තියාගත්තොත් තමයි ඇත්තටම මේ ධර්ම ජීවිතේට පුහුණු කරන්නේ. අනිත් දේ තමයි අපි ජීවිතේ යමක් කරලා සතුට විඳිනවා නම් ඒ දේවල් අතරින් ඉක්මනටම සතුට ලැබෙන ක්‍රමය තමයි ධර්මයේ පුහුණු කිරීම. මේ ගැනත් අපි විශ්වාසය තියනට ඕන. ඒ වගේම මේ ධර්මයේ හැසිරීමෙන් ලබන සතුටේ ලක්ෂණය තමයි අපේ දෛනික ජීවිතයේ සතුට ලබන දේවල් සහ ධර්මයේ හැසිරීමෙන් ලබන සතුට අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වගේ වෙනසක් තමයි දෛනික ජීවිතයේ අප ලබන සතුට තීරණවන්නේ බාහිර පුද්ගලයෙක් හෝ දෙයක් මත. අපේ සතුට තියෙන අනිත් අය හොඳට හිටියොත්, අනිත් දේවල් හොඳට සිද්ධ වුණොත්, බාහිර කෙනෙක් කෙසේ වෙතත් අඳුම් වශයෙන් තමන්ගේ රූපය හරි හොඳට ලස්සනට නිරෝගීව තිබ්බොත් තමයි අපේ හිතේ සතුට තියෙන්නේ. ඒ දේ පොඩ්ඩක් හරි වෙනස් වුණොත් අපේ සතුට හැම වෙනවා. නමුත් ධර්මයේ පිළිපැදීමේ තියෙන ලක්ෂණය තමයි ඒ සතුට බාහිර පුද්ගලයෙක් මතවත්, බාහිර දෙයක් මතවත් නෙවෙයි ඇතින්නේ. වැරදි ඇත්තීම අපේ ශරීරය මතවත් නෙවෙයි ඒ සතුට සඳහාපවතින්නේ. අපි සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙන්නේ අපේ සතුට සඳහාපවතින්නේ තමන්ගේ ක්‍රියාකාරීත්වය, තමන්ගේ සිත මත. මේක තමයි කියන්නේ අත්තදීපාදීකයේ විතරක සරණානාය සරණ. පහේ කිසිම දෙයක් පිළිසරණ කරගන්න එපා. අපේ අවසාන සතුට තීරණය වන්නේ තමන් තුළමයි. මෙන්න මේක විශ්වාස තියාගත්තොත් අපේ දෛනික ජීවිතයේ කටයුතු සිදු කරන අතරේදී ඒව දැන් කරනටත් වඩා හොඳට කරන ගමන් අපි ජීවිතේ සතුට ලබන ඉහළම දේ බවට පත් කරගන්නේ මොකද්ද? ධර්මයේ හැසිරීම. අන්නේ ධර්මයේ හැසිරෙන කරුණෝ ප්‍රධාන වශයෙන් කීපයක් අපට වෙන් කළ ගන්නට පුළුවන්. ආරම්භය පටන් ගත්තොතින් ඔබට යම්කිසි දුරක් මේ දහම් තුල යන්නට පුළුවන්. හොඳ අවධානයෙන් හිටියොතින් ඔබට මේ දහම යම්කිසි ප්‍රමාණයක් ඔබට ග්‍රහණය කරගන්න පුළුවන්. මේ ධර්ම මාර්ගයේ ආරම්භක ගුණාංගයක් තමයි දානය නැත්නම් පරිත්‍යාග ශීලීත්වය කියලා කියන්නේ. අත්හැරීම දන් දීම. අන්නේ දන් දීම අපි ක්‍රම දෙකකට ප්‍රධාන වශයෙන් සිදු කරනවා. එකක් තමයි අනුග්‍රහක බුද්ධියෙන් දන් දෙනවා. කෙනෙකුගේ අවශ්‍යතාවයක් සලකලා අපි දන් දෙනවා. අනිත් දේ තමයි කෙනෙක්ගේ ගුණයේ සලකලා පූජනීය උතුමන්ට අපි දන් දෙනවා. දන් දීමේ මේ ක්‍රම දෙකක් තියෙනවා. එතකොට බොහෝ දෙනෙක් පිනට කැමති අය කරන්නේ මොකද්ද? ඉහළම අනිසංශ තියෙන තැන් වල තමයි දාන දෙන්නේ යන්නේ. ඒක බුදුදහම තුන අගය කරලා තියෙනවා. යෝ සීලවා සීලවන්තේ සුදානාති දානං ධම්මේන ලද්දාං සුපසන චිත්තං. මේ ආදි වශයෙන් වැඩි අනිසංශ සිද්ධවන්න විදිහට පූජනීය උතුමන්ට අනුත්තර කිංකෙත් වලට දන් දෙන තමයි සාමාන්‍ය කියන්නේ. බුදුරජාණන් වහන්සේ අපගේ ඊටම කරුණාවෙන් අපය සසර දුගතියට නොවන විදිහට සසරේදී සැප විපාක ලැබෙන විදිහට තමයි අනුශාසන අපට කරලා තියෙන්නේ. නමුත් පින්තුනේ දහම විමසන බාහිර පේන ලක්ෂණය තමයි දන් දීමේදී බෝධිසත්ව ලක්ෂණය කියන මොකද්ද? ලබන කෙනාගේ ගුණය නෙවෙයි බලන්නේ. ලබන කෙනාගේ සීලය නෙවෙයි වැඩිපුර බලන්නේ. ලබන කෙනාට ඒක කොච්චර ප්‍රයෝජනවත්ද කියන කාරණේ, එයාගේ අවශ්‍යතාවය බලන්නේ. අනේ අවශ්‍යතාවයේ සැලකල තමයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ පූජ කරනවා. දන් දෙනවා. මෙන්න මේක පින්තුනි අප සාමාන්‍යයෙන් මියගිය ඥාතීන්ට දන් දෙනවා. දරුවන්ගේ උපන්දිනයට ආශිර්වාද වෙන දන් දෙනවා. අනේ ඒකට වඩා පින්තුනි මේක හුඟක් වෙනස්. කෙනෙක්ගේ අවශ්‍යතාවයන් බලලා ඒ තැනදී එයාට අවශ්‍ය එයා කියන දේ හුඟක් දෙන නම් අපේ කාලයේ පරිත්‍යාගයක් කරනවා. එයාට අවශ්‍ය බෙහෙත නම් ඒ බෙහෙත දෙනවා. එයාට අවශ්‍ය කැම ටිකක් නම් ඒ කැම ටික දෙනවා. ඔහුට අවශ්‍ය වතුර බෝතලයක් නම් ඒ වෙනකට ඒක දෙනවා. මෙන්න මේ සිතුවිල්ල පින්තුනි මේක බෝධිසත්ව සංකල්පයක්. බෝධිසත්ව චින්තාවක්. ඔබ දන්නවා අපේ ගෞතම බෝධිසත්වයන් වහන්සේදා වෙස්සන්තර ජාතකයේදී ඒ දරුවන් දන් දුන්නේ සීලවන්ත කෙනෙකුට නෙවෙයි, ගුණවන්ත කෙනෙකුට නෙවෙයි. උන්වහන්සේගේ මහා උත්තුංග ප්‍රාර්ථනාවක් සපුරා ගැනීම සඳහා මේ දන් දුන්නේ සාමාන්‍ය කෙනෙකුට. සිය දරුවන් දෙන්නා දන් දෙන තරම් උන්වහන්සේගේ හිත ඒ සඳහා නැමුණේ මෙන්න මේ පරිත්‍යාග ශීලයේ ඉහළම තැන උන්වහන්සේ සිටින නිසා. එනිසා දන් දීම පිනතුනේ සරල දෙයක් නෙවෙයි. මේක පුරුදු කරන එක ඉතාම බුද්ධිමත්ව නුවණින් අපි කරන්න ඕන දෙයක්. මේ දානයෙන් තමයි අපේ ආධ්‍යාත්මික ගමන් මඟ කොයිතරම් දුරට යනවාද කියන එක තීරණය වෙන්නේ. අපි බොහෝ විට දන් දෙන්නේ අපට වැඩි දෙයක්. නැත්තම් අපේ ළඟ තියෙන වැඩිපුර දේවල් ටිකක් තමයි අපි දෙන්නේ. නමුත් පින්තුනේ සැබෑ දානය කියන්නේ ආත්ම සුඛ පරිත්‍යාගය. අපේ සැපත වෙනත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කිරීම. අපේ කාලය, අපේ ධනය, අපේ ශ්‍රමය, මෙන්න මේ දේවල් සාමාන්‍යයෙන් අපි කෑම කාලේ තමයි අනිත්‍යයට කෑම දෙන්නේ. නමුත් අපි වේලක් කෑම නොකර ඒ වේල කෙනෙකුට දෙන්න පුළුවන් නම් අනික තමයි වටිනේ. මේක තමයි බෝධිසත්ව සංකල්පය කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ට එනකොට පින්නතුනේ මේ මට්ටමට හිත හැදෙනකොට ඒ කියන්නේ අපේ ලොකු ගුණාංග ටික අපේ ජීවිත තුළ වැඩි වෙලා තියෙනවා. මේක වැඩෙනකොට අපට අනිත් පැත්තෙන් කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබෙනවා. කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබෙනකොට නිවැරදි දහමක් අපේ ජීවිතේට ලැබෙනවා. ලැබෙනවා විතරක් නෙවෙයි, ඒ දහම ඊළම ලෙස පුහුණු කරන තරම් මානසිකත්වයක් තමන්ගේ ජීවිතයට පරිසරය සකස් වෙනවා. එනිසා හොඳටම අපට ජීවිතේ මුණගැහෙන දිහා බලනකොට පේන දෙයක් තමයි හොඳටම ධර්මය ලැබෙන්නේ සහ ඒ ධර්මයේ හොඳටම තේරෙන්නේ සහ ඒ ධර්මයේ ඉගෙනම සේ පරිශීලනය කරන්නට පුහුණු කරන්නට අවකාශ ලැබෙන්නේ මෙන්න මේ දානය තුළින් මෙන්න මේ ගුණාංගය තියෙන කෙනාට. ඒක පිනතනේ සරල දෙයක් නෙවෙයි. වේලාම සූත්‍රය වැනි සූත්‍රවල මේ ගැන පැහැදිලි කරනවා. දානයේ ඊටාම උසස් මට්ටමේදී දීපු තරමට තමයි සද්ධර්මයේ ඉහළම තැන ස්පර්ශ කරන්නට අපට අවස්ථා ලැබෙනවා. එතනින් සම්පූර්ණ කල්යාණ මිත්‍ර කලන වැට විවෘත වෙනවා. සම්පූර්ණයෙන්ම දහම් දොර හැරිලා මේ දහම් නදියේ තමන් ජීවිතය වෙත ගලා යනවා. ආත්ම සුඛ පරිත්‍යාගය, ඩෙඩිකේෂන්. මෙතනින් ආරම්භ වෙනකොට මේ දහම් මඟ ඊළඟට අපි යන්නේ සීලයට. අපේ කායික වාචික සංවරයේ ඉහළ මට්ටමෙන් තියාගන්නවා. අර දාන දෙනකොට පීති මුදාරං වින්දති දාතා කියපු විදිහට ඒ දන් දෙන මොහොතෙම අපේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. බලන්න පින්වත්නි, ඔබ ඔබේ ජීවිත කාලයේහි ඔබේ දුවට පුතාට ඔබ කොච්චර සැලකලා තියෙනවද කියලා බලන්න. ඒ දරුවට ඔබ සපත්තු කෝට්ටක් කීයක් අරන් දීලාද කියලා පොඩ්ඩක් බලන්න. සරේ කෝට්ටක් කීයක් අරන් දීලා තියෙද? ඇනෝ කීයක් අරන් දීලා තියෙද? දෙන්න 10ක් 25ක් 50ක් 100ක් වෙන පුළුවන් නේ. ඔබට ඒක මතකද? දරුවට මතකද? ඒත් නෑනේ. බලන්න ඔබ ඒ දරුවගෙන් පිටස්තර වෙනක් අසරණ දරුවෙකුට ඔබ එක සපත්තු කෝට්ටක් අරන් දෙන ජීවිත කාලය. ඒක ඔබට ජීවිත කාලයක් මතකයි. ඔබේ තරක් නෙවෙයි, ඒ දරුවට ජීවිත කාලයක් මතකයි. ඇතැම් විට ඔබට සලකන්න ඔබට අවශ්‍යතාවයක් ඇති වෙනකොට ඔබ ගැන අරන් තියුණා තියෙන්නේ. ඇතැම් විට ඔබේ දරුවනාවත් අරගෙන එන්න පුළුවන්. මේක වෙනුවෙන් සරල දෙයක් නෙවෙයි. මෙන්න මේක තමයි කෙනේ තියෙන ලක්ෂණය. මේක කරන්න අමාරුයි. ඔබේ දරුවට සපත්තු කෝට්ටමක් අරන් දෙන වෙලාවේදී ඔබට කිසිම විදියකින් ඔබ ඒ ගැන හිතන්නේ අවශ්‍යතාවයක් ඉක්මනට මේක අරන් දෙනවා. අරන් දෙන්න පුළුවන් ඊරම් දියව අරන් දෙන්න. නමුත් පිටස්තර කෙනෙකුට දෙනකොට එහෙම ලේසිද? ඒක කර ලේසි නෑ. ඒකට කියන්නේ දානංච යුද්ධංච සමාන මහෝ කියලා. ඒ දානේ දෙන ගියම මහ යුද්ධයක් වගේ ඔළුවේ. ලොකෝ සටනක් කළා තමයි ඒක දෙන්නේ. අන්න ඒ නිසා මේක ආනිසංශය වැඩි. අන්න ඒ වගේ ජීවිතේ පුරාම පින්නතුනේ තමන්ට සතුටටපත් වෙන පුළුවන් දිය පරිත්‍යාගයෙන් ජීවිතය කළ තියන්නේ. එහෙම හිතනකොට ජීවිතේ ලොකු සතුටක්. මේ ජීවිතේ සතුට ලැබෙන ක්‍රමය. සමහර ආරෝග්‍ය ක්‍රම නැත්නම් බෙහෙත් ක්‍රම වර්ග තියෙනවා. එක එක විදිහේ ඖෂධීය ක්‍රම වේද තියෙනවා. ආයුර්වේද ආදී සමහර බෙහෙත් හේත් කරන අවස්ථාවලදී කියන දෙයක් තමයි මේ බෙහෙත කරන වෙලාවේ රෝගියට කියනවා ඔබ කරපු හොඳ පින්කමක් මතක් කරගන්න කියලා. ඔබ කරපු ඉතාම ශක්තිමත් ප්‍රබල මතකයේ රැඳෙන තින්කමක් මතක් කරගන්න කියලා කියන ඒ ප්‍රතිකාරය කරන අවස්ථාවේදී. ඔබත් බලන්න මේ වගේ ඔබේ ජීවිතේට මතක සටහන් තියෙන තින්කම් ජීවිතයේදීද කියලා. එහෙම නැත්නම් ඉක්මනට මේක කළ තියන්නේ. ඒ වනිකන් මේ පිනුතුනේ ඒවා තමන්ගේ සැපේ අත්හරින්මින් ඒ පරිත්‍යාග සීලයක කරන්න. මේ දාණයෙන් ආරම්භ කරන ජීවිතයේ ඊළඟට අපි යන්නේ සීලයට. දානෙන් සතුටටපත් වෙනකොට අපි එතනින් නවතින්නේ අපි දහම තවත් හොයාගෙන යනවා. යනකොට අපට තියෙනවා ජීවිතයේ සතුටෙන් ඉන්න ක්‍රමය තමයි තවත් ඉහළ ක්‍රමයක් තමයි පංචශීල ආරක්ෂා කිරීම. ප්‍රාණඝාතින් වැළකීම, සොරකම, කාම මිත්‍යාචාරය, බොරු කීම, මද්‍රව්‍ය භාවිතය මෙන්න මේ කරුණු පහෙන් වැළකෙන බලන්න පින්නතුනි. දැන්ටත් මේ පින්නතුනි වැළකීලා ඉන්නේ. නමුත් මේ වැළකෙන බව නිතර නිතර ඔබ සිහිපත් කරන්න. ඔබේ ජීවිතේ කොච්චර එක සතුටද බලන්න. ඔබ ගැන හිතනකොට ඔබේ අතින් මේ වැරදි පහ සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතනකොට තමයි ජීවිතේ ලොකු රැකවරණයක් ආරක්ෂාවක් සතුටක්. ඒ විතරක් නෙවෙයි ඔබේ ගෙදර අනිත් අය. ඔබේ දරුවන්, සමිවහරයවන්, අම්මා තාත්තා, ඔබ වැඩ කරන ස්ථානය අය ඒකට උනන්දු කරවලා ඒත් මේ කාරණා පහ රකින්නවා නම් පිනුතින් බලන කොච්චර සැනසීමක්ද? පංචශීලයේ ආරක්ෂා කිරීම කියලා කියන්නේ අභයන්දේති, අවේරන්දේති, අභ්‍යවඤ්ඤන්දේති කියලා කියනවා. ලෝකෙට අභය දානය දීම. මෛත්‍රිය ප්‍රදාන කිරීම. මේ පංචශීලයේ යම් සිතනක රකින්න නම් වෙනතුනි ගෙදරක බලන්න ඔබ ඔබේ ස්වාමි භාර්යාවනු දරුවනු එයා ඔක්කොම ටික පංචශීලයේ සම්පූර්ණ ආරක්ෂා කරනවා නම් බලන්න වෙනතුනි ගෙදර ඕනෝන් ගැන කොච්චර විශ්වාසයෙන් කොච්චර ගෞරවයෙන් කොච්චර ආදරයකින් කොච්චර නිදහසකින් බලනවද ජීවත් වෙන පුළුවන් කියලා බලන්න. තමන්ගේ ජීවිතේ මේ මොහොතේම සතුට ලබන ක්‍රමය මේක. ඔබේ දුව පුතා මේ පහ හරියටම ආරක්ෂා කරනවා කියලා ඔබ දන්නවා නම් දරුවා ගෙදර කොයි වෙලාවෙ පිටත් වුණත් දරුවා ගෙදරට කීයට ආවත් ඔබට දරුවා ගැන බයක් නැහැ. ඔබ දන්නවා දරුවට අනතුරක් වෙන්නේ නැහැ කියලා. ඒක පින්නතුන ලොකු ආරක්ෂාවක් අපට. මෙන්න මේ පංච සීලම ඉදිරියට ගිහිල්ලා තවත් ධර්මයේ ගැඹුරට යනකොට පින්නතුනේ පංච සීලේ නවතින්නේ නැහැ. ඔබ ධහමට ආවද කියලා ඔබටම බලන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. ඒ පංච සීලනොත් පොඩ්ඩක් ඉහළට ගිහිල්ලා පොඩ්ඩක් නෙමෙයි හුඟක් මිහළට ගිහිල්ලා තවත් සීලයක් ඔබට මොනගෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ආජීව අට්ඨමක සීලය. ඒක මේ පංච සීලේ කාරණා විතරක් නෙවෙයි. බොරු කීමේ වැරැද්ද විතරක් නෙවෙයි. කේලම් කීමේ වැරැද්ද, කෙස් වචන කීමේ වැරැද්ද, පරුස් වචන කීමේ වැරැද්ද මෙන්න මෙතෙන්ටම අපේ භාෂාව දින වෙනවා. දැන් මේ ටිකෙන් ටික හොහැටරාවේ. මේ ආමේ ආරස්තංගික මාර්ගයට ආවේ. සංඝවාචාමේ. බලන්නක දාණයෙන් ආරම්භ වෙලා හරියට ඔබ දාණය දුන්නේ නම් ඒ දාණයෙන් නිසිපල නෙලා ගත්තනම් ඔබට කල්‍යාණ මිත්‍රාස්යෙන් සැබෑ බ්‍රහ්මචාරී ජීවිතයකට නිවන් දකින මාවතකට විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සංග පරිණාමය කියන මේ නිවන සැනසෙන මාවත ඔබ ඉදිරියට ලැබෙනවා. මෙතන දැනග පිනුතුන් ලේසි නැහැ. ඔබට දන් දෙන්න පුළුවන් වා. ඔබට ජීවිත කාලෙම පන්සිල් රකින්න පුළුවන්. හැබැයි හිස් වචන කතා කිරීමෙන් වෙන් වෙන එක, කේලම් කීමෙන් වෙන් වෙන එක මේක පින්නතන හිතන තරම් ලේසි නෑ. මෙතෙන්ට එන්න ඔබට විශාල දර්ශනයක්, ධර්මය ගැන විශ්වාසයක්, බුදුරජාණන් වහන්සේගේ දහම් මඟ ගැන ශ්‍රද්ධාවක් තියෙනට ඕන, සහ මේ දහම රැකීමෙන් ඉක්මනටම මේ ජීවිතය තුළ තමන්ගේ ජීවිතයට සැනසීම ලැබෙනවා කියන විශ්වාසය කම්පිඩන්ස් එක තමන්ට ලැබුණොත් තමයි මෙතෙන්ට ඔබේ. මෙන්න මෙතෙන්ට ඔබේ සීලය දිනුනොතින් ඔබේ සම්මාදිට්ඨිය ලැබිච්ච පමණට ඔබට ලැබෙන ප්‍රධානතම දෙයක් තමයි සම්මා කම්මන්තයට කලින් ඔබට ලැබෙන්නේ මොකද්ද? සම්මා වාචාව කියන කාරණය. ඔබ ධර්මයේ හැසිරෙනකෙනද කියලා බලන්නේ ඔබේ ධර්මඥානම නෙවෙයි පිනතනි. ඔබ ධර්මයේ හැසිරෙනකෙනද කියලා බාහිර කෙනෙකුට බලන්න පුළුවන් ප්‍රධානතම සරුණක් තමයි ඔබ භාෂාව හසුරවන ආකාරය. ඔබ කියන වචන කොයිතරම් අර්ථවත් වචනද කියලා යම් හොඳ අවධානයකින්. අනිත් අයගේ රෙකමෙන්ඩේෂන් අපට අවශ්‍ය නැහැ. තමම බලන්න පිනතනි තමන් කතා කරන දේවල් මොනවද කියලා. තමන්ගේ භාෂාවේ විශාල පරිවර්තනයක් කරන මේක. මේ ගිහිලටම දින වෙලා ධම්මේ වා කතා අරියෝ වා තොන්නි භව කියන මට්ටමට එනවා. කතා කරනවා නම් දෙහැම දියා කතා කරන්නේ නැත්නම් ඉහළ වෙනවා. තමන්ගේ ආධ්‍යාත්මික සුවය යන ගමනේදී දැන් තමන් දන්නවා තමන්ට සතුට තියෙන්නේ බාහිරයි මත නෙවෙයි තමන්ගේ ඇතුළ මත, තමන්ගේ සිත මත, හිත මිතුරු වීම මත. හිත මිතුරන් කොහෙද ඉන්නේ? අපි හිතන්නේ බාහිර කියලානේ නේ. හිත මිතුරු. Love your mind. අපේ හිතට ආදරය කිරීම. හිතට හිතවත් වීම. බාහිරයට හිතවත් වෙනක නෙවෙයි හිත මිතුරු කියන්නේ. හිත මිතුරු කියන්නේ තමන්ගේ හිතටම තමන්ටම තමන් ආදරය කිරීම මිතුරෙක් වීම. අන්නේ මිතුරෙක් වෙන ගමන් මගේ ප්‍රධානතම දෙයක් තමයි තමන් භාෂාව හසුරන ආකාරය. ඒක නිකන් ලැබෙන්නේ නැහැ පිළිතුරු. ඒකට සම්මා සංකප්පය තියෙනට ඕන. යහපත් සංකල්පන තියෙනට ඕන. ඒක කරක් නෙවෙයි සම්මා දිට්ඨිය තියෙනට ඕන. මොකද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගැන තියෙන දැක්ම සහාය පිළිබඳ තියෙන විශ්වාසය. මකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිත පිරිසිදුව හිටියොතින් ජීවිතයට සැප ලැබෙනවා. හිත අපිරිසිදුනොතින් ජීවිතයට දුක ලැබෙනවා කියන කාරණේ. මනස තමයි හැම දෙයකම ප්‍රධාන කියන කාරණේ. මනෝ පොබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනෝ පොබ්බංගම මේක තමයි බෞද්ධ මනෝවිද්‍යාව. පොඩි සයිකොලොජි මේක. මනෝ පොබ්බංගම තමන්ගේ හිත පිරිසිදුව කයින් වචනෙන් සිතින් යමක් කරනවා නම් සැප විපාක. හිත පිරිසිදුව යමක් කළොත් තමන දුක් විපාක. මෙන්න මෙතෙන්ට විශ්වාසය තිබ්බ ගමන්ම ඊළඟට මොකද ඇති වෙන්නේ? සම්මා සංකප්පය. ඒ මොකද්ද? නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. ටිකෙන් ටික අත්හැරීම හුරු කරනවා. මෛත්‍රිය දිනු කරනවා. අනිත් පැට හිංසා නොකිරීම කියන ගුණය දිනු කරනවා. ආධ්‍යාත්මික ගමන යගේ ප්‍රධානතම සලකුණක් තමයි මෛත්‍රිය වැඩීම කියන කාරණය. භාගතුන් වහන්සේ දේශනා කරනවා යන්තං සන්තං පදං අභිසමෙච්ච කිසියම් ශාන්ත පදයක් කැමති නම් සම්බෙහෙ සත්තා බවඳ සුගතත්තා සීල සත්ව සුවපත්ත්වා කියන මේ සිතවඩන ඔබ කොච්චර නිරෝගීද කියන මරණ ක්‍රමය බොහෝ විට අපි උත්සාහ කරන්නේ අපේ වයස අඩුයි කියලා පෙන්නන්න. අපි කායිකව නිරෝගී කියලා පෙන්නන්න තමයි අපි බොහෝ විට උත්සාහ කරන්නේ. කමක් නෑ අපි නොතන හැමතිස්සෙම තියන්නේ. සතුටක් නේ එකක් නේ. නමුත් ඊටත් වඩා අපි උත්සාහ කරන්න ඕන මොකටද? අපි මානසිකව නිරෝගී කියලා පෙන්නන්න. කොහොමද ඒක බලන්නේ? අනිත් අයත් එක්ක අමනාප වෙන ලෝකයේ පොඩි දෙයකට කේන්ති ගන්න අය ඉන්න ලෝකයේ තමන් ඉක්මනට කේන්ති ගන්නට කෙනෙක් කියන එක තමන් ඇසුරු කරන අය දන්නවා නම් අන්න ඒක තමයි තමන්ගේ නිරෝගී භාවය කියන්නේ මානසික නිරෝගී භාවය. අනිත් අය ලෝකයෙන් දින වෙනකොට ඊර්ෂ්‍යා කරනවා. ඒක කැමති නැහැ. නමුත් ඔබ මුදිතාවුණෙන් ඉන්නවා. කෙනෙක් දින වෙනකොට ඔබේම දරුවෙක් දින වෙනවා වගේ හිතට සතුට වෙනවා. මුදිතාවුණේ මේ නබේ මානසික නිරෝගී භාවයෙන් සමහර බඩමුට්ටු වැඩි කරගන්නවා මහන්සි වෙනවා. අන්නේ වෙන්නේ ලෝකයේ ඔබ එක්තරේ ඔබ මාස දුවන්නේ නැහැ. මේ නබේ මානසික නිරෝගී භාවයෙන් ඒ නිසා මෛත්‍රිය ඒ වගේම පරිත්‍යාගශීලීත්වය මුදිතා ගුණේ කරුණාව මේ වගේ දේවල් අපේ මානසික නිරෝගී භාවය බලන දේවල්. මේ මානසික නිරෝගී භාවය අපේ කායික නිරෝගී භාවයට වඩා වටිනවා පින්නතුනි. මේක තමන්ට සතුට ලැබෙන දෙයක්. මේ අතර කරුණා මෛත්‍රී කියන ගුණාංග දෙක අතරින් වැදගත්. කරුණාව සහ මෛත්‍රී කියන ගුණාංග දෙකක් තියෙනවා. මේ චෛතසික දෙකක් සිටිවිල දෙකක්. මේ චෛතසික දෙකම එකපාර යෙදෙන්නේ නැහැ. හිත වේගින් වෙනස් වෙන නිසා එකක් විතරයි එකපාරට තියෙන්නේ. පින්නතුනේ කෙනෙකුගේ හිතේ කරුණාව ඉක්මනින් ඇති වෙන්න පුළුවන්. යම් කෙනෙකුට දුකක් ඇති වෙච්ච වෙලාවේදී අපි කියන්නේ පපුව හොස් ගාලා ගියා කියලානේ. හරි ඉක්මනට අපි සංවේදී වෙනවා. කරුණාව ලෝකේ බොහෝ දෙනා ගැන කියනවා. නමුත් පින්නතුනේ මුදිතා ගුණය කෙන දිනවට සතුරු වීම කියන එක එහෙම ලේසියෙන් ඇති වෙන්නේ නැහැ. ඒක ඇති වෙන නම් අර මෛත්‍රිය බොහොම ඉහළ මට්ටමෙන් තියෙනට ඕන. එනිසා ඔබේ ගැන ඔබට වඩාත්ම චරිතසාහිතිකයක් ඔබටම ලියා ගන්න තියෙන එක සලකුණක් තමයි ඔබේට කොච්චර මුදිතා ගුණය තියෙද ඔබේ ඥාති නොවෙන පිටස්තර කෙනෙක් දින වෙනකොට ඔබ කොච්චර සතුට විඳින්න සූදානම්ද? ඒතරක් නෙවෙයි. ඔබ අමනාප වෙන කෙනෙක් දින වෙනකොට ඔබත් එක්ක ඔබට කරදර කරපු කෙනෙක් දින වෙනකොට ඔබේ ළඟ කොච්චර නම් මුදිතා ගුණය තියෙද අනේ හොඳයි තවත් එයා දින වෙන කියලා ඔබට හදවතින් කියන්න පුළුවන් විදියට කොච්චර ඔබේ හිත දිනනද? මෙන්න මේක ඔබේ මානසික නිරෝගී භාවය බලන ඉහිලම අවස්ථාව. ତେଣୁ අපි කියුවා මේ ආධ්‍යාත්මික ගමනම ආරම්භ වන්නේ පරිත්‍යාග සීලයෙන් ආරම්භ වෙලා පංච සීලෙන් තවත් දින වෙලා ආදී වට්ටමක සීලෙන් තවත් ඉහළට ගිහිල්ලා ඊළඟට මෛත්‍රිය සියලු සත්ත්වෝ සුවපත්ත්වා කියන මේ සිටිවිල්ලෙන් ඔබේ ජීවිතය ඔබේ හදවත වඩාත්ම ලස්සන වෙනවා. මෛත්‍රිය දිනු වෙච්ච පමණට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණම ඔබේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා. මේ හතර කියන්නේ බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් වාසය කරන ප්‍රධාන ගුණ හතර. ඔබත් කැමති නම් මේ මනුස්ස ලෝකයේ බ්‍රහ්ම ලෝකයක් කරගන්න මෙන්න මේ හතර උපරිම ලෙස පුහුණු කරන්න. දිනපතාම කරන්න මේක. මෛත්‍රිය වඩන්න. දවසට විනාඩි දෙකකින් පටන් ගන්න. දෙක පහ දහය පැය මොහොම ගිහිලා දින වෙලා තමන හැම පියවරක් පාසාම දකින ඇසෙන හැම කෙනෙක් පිළිබඳවම සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා ප්‍රාර්ථනා කරා. මේ මෛත්‍රිය තමයි ලෞකික කුසල අතර බුදුරජාණන් වහන්සේ විසින් ඉහළම ලෙස වර්ණනා කරපු පින්කම්. කුසලයේ සහ විදර්ශනාට පාදක වන ප්‍රධානතම සමත භාවනාව මේක. ඒ නිසා ඔබේ හිතේ කෙලෙස් කොයිතරම් දුරට අඩුද කියලා බලන ප්‍රධානතම ගුණාංගයක් තමයි මෛත්‍රිය වඩන ප්‍රමාණය සහ ඔබ කොයිතරම් ලෞකික කුසලයේ තුල ඉහළම මට්ටමෙන් ඉනවාද කියලා බලන ප්‍රධානතම සලකුණක් ඔබ දිනකට කොයිතරම් කාලයක් මෛත්‍රිය සඳහා තමන්ගේ හිත යොදවනවාද කියන කාරණය. සහ විශේෂයෙන් ඔබේ ළඟ අමනාපය, ඊර්ෂ්‍යාව ආදී මේ දුර්ගුණ කොයිතරම් දුරට අඩුද කියලා ඔබටම බලන්න පුළුවන් ක්‍රමයක් තමයි මෛත්‍රිය වැඩිමේ ප්‍රමාණය. මෛත්‍රිය වඩන ප්‍රමාණය පමණට පින්නතුනි තමන් හරියට තමන්ගේ එකම දරුවා ළඟ ඉන්නා වගේ ආකල්පයෙන් හැම කෙනාම ඇසුරු කරන්න. ඔබේ දරුවගේ ළඟ ඉන්නකොට ඔබ අනවශ්‍ය දේවල් කතා කරන්නේත් නැහැ. ආමනාපෙච්චයන්ගේ දේවල් කතා කරන්නේත් නැහැ. කේලම් කියන්නේත් නැහැ. කාටවත් බනින්නෙත් නැහැ. ඒ දරුවගේ හිත ලස්සනට තියෙනා වගේ ඔබ කොච්චරනම් ඒ වටා පිටාව ලස්සනට හදනව මහන්සි වෙනවද? දරුවෙක් බිහි වෙච්ච මුල් කාලේ ඔබේ දරුවා කොයිතරම් ආදරෙන් බලා ගන්නවද? මధుර එකක් දෙන්න දෙන්නේ නැහැ නේ ළඟට. නිතරම බලනවා දරුවා ගැන. නිතරම ඇස් දෙක දරුවගේ පැත්තේ තමයි තියෙන්නේ. සද්දයක් එනකොටම බලන කොහෙද කියලා. ඒ වගේම දරුවෝ නිදින වෙලාවෙදි meeting එකට බලනවා දරුවා හෙල්ලෙනවද හුස්ම ගන්නවද කියලා බලනවා නේ. බඩේම ඉස්සෙනවද පාතනද කියලා බලනවා අමනේ නිත් නිතරම නේ. පින්නතුනි මෙන්න මේ මට්ටමට ඒ දරුවාව ඔබ ලස්සනට තියාගන්න බලන වගේ තමයි ඔබ ඇසුරු කරන අනිත් අයගේ ළඟදී අනවශ්‍ය දේවල් කතා බහ කරන්නේ නැහැ, දේවල් කරන්නේ නැහැ, කෑම බීම කුමාරු කරගන්නේ අනවශ්‍ය විදියට ඉතාම පරිස්සමෙන් තමයි කරන්නේ. දරුවෙකුට කෑමක් දෙනකොට පිටස්තර කෙනෙක් ගිහිල්ලා ඔබේ දරුවට කෑමක් දෙනකොට ඔබ කැමතිද? හරිම කල්පනාකාරී වෙනවා නේ ඔබ හුඟා පරික්ෂා කරලා තමයි ඒක දෙන්නේ. ඒ කෑමේ උනත් දරුවට හානියක් වෙනද කියලා බලනවා. අන්නේ වගේ තමයි පින්නතුනි අපි කෑම බීම හොමාරු කරගන්නේදී උනත් හරියම කල්පනාවෙන් තමයි ඒක කරන්නේ. සෞඛ්‍ය ආරක්ෂිත විදියට, ඉතාම නිවැරදි විදියට ඒ ආහාර පිළිවඳ උනත් අපි ඒ ගන්දෙම කරන්නේ. තාම පිරිසිදු විදියට ඒක කරන්නේ. පොඩ්ඩක්වත් සැකයක් නම් ඒක වෙනත් කෙනෙකුට දෙන්නේ නැහැ. එම සැකයක් නම් මුලින් තමන් කාලා බලන පරීක්ෂා කරනවා. වෙනත් කෙනෙකුට දෙන්නේ ඉස්සෙල්ලා. දරුවට දෙනකොටත් එහෙමයි නේ. ඔබ රස්නේ වැඩිද කියලා බලන ඔබ පොඩ්ඩක් මීල බලනෝනේ කිරි බෝතලේ සමහරලාට. කෑමක් උනත් බලනවා මේක නරක පෙට් එකක්ද කියලා මොහොනට ලං කරලා බලන ඔබත් කාලා බලන හොඳ දෙයක් නම් තමයි දරුවට දෙන්නේ. අන්න ඒ වගේ සිතුවිල්ලක් වෙනතුනි ලෝකයේ කෙරෙහි අපට ඇති වෙන්නට ඕන. මෛත්‍රිය දිනුවීම. මෙන්න මේ මට්ටමට එනකොට පින්නතුනි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවාදී මෙන්න මේ ගතිගුණ හුවා කපතුල වර්ධනය වෙනවා. තමන්ගේ ජීවිතය තුළ විශාල වෙනසක් ඔබට දැක ගන්න පුළුවන්. ඔබේ ජීවිතේ වෙනකට වඩා සතුට ලැබෙන දේවල් හුවා සිද්ධ වෙනවා. ඒකට කියන මංගල කාරණා කියලා. මංගල සූත්‍රයේ කරුණ 30ක් දැක් වෙනවා. මාතා පිතූ පට්ඨානං පුත දාරස සංඝෝ ආරති විරති පාපා කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා. මේ ආදී ගුණංග රාශියක් තියෙනවා මංගල සූත්‍රයේ. ඔබ ධම්මගත ඔබ පුණ්‍යගාමී මාර්ගයට පුණ්‍ය ගංගාවට ඔබ වැටුණාද කියලා බලන ලක්ෂණයක් තමයි බලන්න. මංගල සූත්‍රේන මංගල කාරණා කීයක් නම් දිනකට ඔබේ සිත කය වචනේ කියන මේ තුන් දරින් සිදු වෙනවාද කියලා. මේ සතුට ලබන ක්‍රමයේ පින්නතින් ඔබ ජීවිතේ හැමදේම කරන්නේ සතුට ලබන්න. ඔබට හුඟක් අධ්‍යාපන සුසුකම් තිබුණා කියලා විතරක් සතුට ලැබෙන්නේ නැහැ. ඔබේ රූපේ හුඟක් ලස්සන වුණා කියලා විතරක් සතුට ලැබෙන්නේ නැහැ. ඔබේ වාහනේ කොයිතරම් ඉහළ මට්ටමේ සුභෝපභෝගී වාහනයක් වුණාද කියලා විතරක් ඔබට සතුට ලැබෙන්නේ නැහැ. ඔබේ දරුවෝ ඉහළ අධ්‍යාපනයක් ලැබුණා කියලා විතරක් ඔබට සතුට ලැබෙන්නේ නැහැ. ඔබේ සතුට සම්පූර්ණ ලැබෙන්නේ ඔබේ හිත කොයිතරම් දුරට කෙලෙසුන්ගේ මුදවා ගත්තද, නීවරණයන්ගේ කොයිතරම් සිත දුරු කරගත්තාද කියන කාරණේ මතයි ඔබේ සතුට තීරණය වෙන්නේ. අන්හිදී විශේෂයෙන් මෛත්‍රී භාවනාවෙන් නොනවති බුදුදහමේ තවත් කමඨාන් 40ක් අපට දේශනා කරලා තියෙනවා. දසකසින, දසාසුබ, දසානුස්සති, සතර බ්‍රහ්ම විහරණ, ධාතුමනසිකාරේ, ආහාරේ පටිපොල සංඥාව, අරූපාචර ධ්‍යාන, මේ වගේ කමඨාන් 40ක් බුදුදහම තුළ ඉස්තර කරනවා. අපිට බුද්ධානුස්සති වඩන්න පුළුවන්, ධම්මානුස්සති වඩන්න පුළුවන්, ආනාපාන සතිය, මරණ සතිය. පින්නතුනි මේ කමඨාන් 40ම කියන්නේ අපට සතුට ලබන්න තියෙන ක්‍රම 40ක්. ඒ විතරක් නෙවෙයි මේ 40ත් එක දැන් අපි ඉන්නේ ආරසණික මාර්ගයේ. ආරසණික මාර්ගය කියන්නේ මොකද්ද? The 8 steps of happiness. ජීවිතේ සතුට ලබන්න තියෙන පියවරක් තමයි ආරසණික මාර්ගය කියලා කියන්නේ. මෙන්න මේ ගමන් මගට එනකොටම පින්නතුනේ තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. තමන් ජීවිතේ කුමන කටයුත්තක් කළත් කරන්නේ මේ ආරසණික මාර්ගයේ කාරණාවට අනුගතව. ඒකෙන් බැහැර යන්නේ නැහැ. රැකියාවක් කරනවා නම් සම්මා ආජීවය. උත්සාහයක් කරනවා නම් සම්මා වායාමය. වචනයක් කතා කරනවා නම් සම්මා වාචාව. සිතිවිලක් හිතනවා නම් සම්මා සංකප්පය. දැක්මක් විෂන් එකක් තියෙනවා නම් ඒක සම්මා දිට්ඨිය. සතිය වඩනවා නම් ඒක සම්මා සතිය. තමන්ට තමන්ගේ පරිත්‍යාග සීලයේ පුහුණු කරලා කල්යාණ මිත්‍රත්වයේ නැමැති සූර්යාලෝකය තමන්ගේ ජීවිතය තුළ ලැබෙනකොට ඔබට ඔබේ ජීවිතයට නෙළුම් මල් අටක් වගේ ඔබට බන හැම පියවරකටම පොළවෙන් නිකුත් වෙන උඩට එන මල් වගේ ඔබ ඔබේ පාද පිළිගන්න ඔබේ පියවර පිළිගන්න තියෙන මල් අටක් තමයි ආරසණික මාර්ගය කියන්නේ. ඔබට බන හැම පියවරක්ම මේ ආරසණික මාර්ගයේ නැමැති නෙළුම් මල් මතින් තමයි ඔබ පිළිගන්නේ. හැබැයි ඔබ එක සිටිවිල්ලක් හරිනේ බැහැරුණොත් මොකද වෙන්නේ? ඔබේ පාදයේ තියන්නේ කටු ගොඩක තමයි තියන්නේ, උළු ගොඩක තියන්නේ. අර කවුවත් කැමති නැහැ නේද? ඔබේ කකුලේ කටුවක් කැණෙනවට, වීදුරු කටුවක් කැණෙනවට, උලක් කැණෙනවට, මඩේ වැටෙනවට අපි කවුවත් කැමති නැහැනේ. අපි කැමති ලස්සන කාපට් එකක් මත වගේ යන්න තමයි අපි හැමදාම කැමති. අන්නේ ලස්සන රෙඩ් කාපට් එක නැත්තම් නෙළුම් මල් අට තමයි පිනතුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. අපි හුස්ම ගන්නෙ මේ මාර්ගයත් එක්ක, අපි සැතපෙන්නේ නිදියන්නේ මේ කාරණාටත් එක්ක. මේ ගමන් මාර්ගය තවත් විකසිත වෙනකොට අපට බුදුදහමේ තියෙන ඉහළම දර්ශනේ ජීවිතේ ලැබෙන ගන්නවා. ඒ මොකද්ද? ඒ තමයි පටිසෝතගාමී නිපුණං දුර්දසං අනුන් කියපු විදියට මේ ලෝකේ කිසිම කෙනෙකුට තේරුම් ගන්න බැරි යථාර්ථයක් උඩුගම් බලා යන ධමයක් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙද්දී අනාවරණය කළා. අන්න ඒක තමයි කුඹේ අනනුසුතේසු ධම්මේසු කියලා කියන්නේ. භාගතුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදීම කිව්වා, දේශනා කළා, කුඹේ අනනුසුතේසු ධම්මේසු චක්ක මුදපාදී, ඥාන මුදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී කිය. මට පෙර නොයසෝ වීරෝ දහමසක් පහළ වුණා. ඥානයක් පහළ වුණා. විද්‍යාවක් පහළ වුණා. ප්‍රඥාවක් පහළ වුණා. ඇසක් පහළ වුණා කිය. ඒ මොකද්ද? ඒ තමයි පිනුතුනි ඇත්තටම අපේ ජීවිතයට මේ මොදි සිද්ධ වෙන කාරණේ. අපි ජීවත්වන ස්ථානේ මොකද්ද කියලා බාගතුන් වහන්සේ ඉතාම වැදගත් කාරණා දේශනා කළා. ලෝකේ යම්කිසි කෙනෙකුට හිතට දුකක් එනවා නම් ඒ දුක එන්නේ අවිද්‍යාසහගත මනසක් සහිත කෙනාටයි. විද්‍යාසහගත ප්‍රඥාවෙන් ඉන්න ඥානාන්විත ජීවිතයක් ගත කරන කෙනාට දුකක් එන්නේ නැහැ කියලා. එහෙනම් බලමු මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? මොකද්ද ප්‍රඥාව කියලා කියන්නේ? ඇත්තටම කියනවා අවිද්‍යාව කියන්නේ දැන් අප ජීවත්වන ස්ථානය. ඒ මොකද්ද? ඒ තමයි ඇසට රූපයක් පේනකොට අපි හිතන්නේ දැන් මේ මොහොතේ පේන රූපේ තමයි මේ දකින්නේ කියලා. කනට ශබ්දයක් ඇහෙනකොට අපිට හිතෙන්නේ මේ මොහොතේ ඇහෙන ශබ්දයක් මේ ඇහෙන්නේ සහ ඒ ශබ්දය යම්කිසි කෙනෙක්ගෙන් යම්කිසි දෙයකින් නිකුත් වෙන ශබ්දයක් මට ඇහෙන්නේ කියලා. නාසයට ගඳ සුවඳක් දැනෙනකොට අපි හිතන්නේ ඒ සුවඳ දැනුයි මට දැනෙන්නේ. මම තේරුම් ගන්න අවස්ථාවේදී මම ඒ සුවඳ මට දැනෙන්නේ සහ ඒ සුවඳ අයිති පුද්ගලෙක් හෝ ද්‍රව්‍යයක් හෝ ලෝකෙ තියෙන්නේ. දිවට රසයක් දැනෙනකොට අපට හිතෙන්නේ ඒ රස දැනෙන්නේ දැන් තියෙන දැන් තමන්ට පේන ඉදිරිපස පේන කෑම රසය තමට දැනෙන කියලා හිතෙන්නේ. කයට පහසක් ලැබෙනකොට අපි හිතන්නේ මේ මොහොතේ මේ කයට තමයි මේ යම්කිසි දෙයකින් හෝ පුද්ගලයෙකුගේ මේ ස්පර්ශ ලැබෙන්නේ කියලා. මෙන්න මේක නා විද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේ මතය අපි හිතියොතින් අපි ඇහැට රූපයක් දකිනකොට අපි හිතන්නේ ඒ දකින රූපය ස්පර්ශ කරන්නත් පුළුවන්, ඒ දකින රූපයේ ශබ්දය අහන්නත් පුළුවන්, ඒ දකින රූපයේ ගඳ සුවඳ බලන්නත් පුළුවන්, ඒ දකින රූපයේ රසය ගුත්තේ කියලා මේ අපි ඉන්ද්‍රිය පහමකට ගැට ගහලා මේකට පාරනවා. වැඩියක් තමයි නොතන දුනු රස බලන්න. ලුණු රස කිව්ව ගමන් අපිට මොකද මතක් වෙන්නේ? ලුණු ටික නෙමෙයි. සමම් පිච්ච මල් සුවඳ කියලා බලන්න. කිව්ව ගමන් මලක් නැතිවත් වෙන්නේ අපිට. ඇත්තම පිනුතුනේ සුවඳයි මලයි කියන දෙකක් නේ. අපි නිතරම මේ රූපයට එකට කියලා ගැට ගහලා තමයි මේ ලෝකෙ හිතන්නේ. සහ විශේෂයෙන්ම අපි හිතන්නේ ඒ ස්පර්ශය දැනෙන මොහොතෙහි තමන් ඒක තේරුම් ගන්න මොහොතෙහි ඒ බාහිර තියෙන දේ තමන්ට මේ ස්පර්ශ වෙන්නේ කියලා. එහෙම දකින්න පමණට අපේ හිතේ බාහිර රූපය තුල බැසගෙන තියෙනවා. අපේ දුක හෝ සතුටේ බාහිර රූපය මත යැපෙනවා. අපේ සතුට හෝ දුක බාහිර දේ වෙනස් කළ ඕන වෙලක් වෙනස් ගන්න පුළුවන්. මෙන්න මේක තමයි දුකේ ස්වභාවය. මෙන්න මේ අදහස අපි ඉන්නවා නම් මොකද වෙන්නේ? අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥානං කියන මෙන්න මේ පරිසම්පාද චක්‍රය තුල අපේ ජීවිතය කරකැවෙනවා. ඒක අවසන් වෙන්නේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව. අන්නේ දකින අන පුද්ගලයන් ද්‍රව්‍ය ලෙඩ වෙනකොට මහලු වෙනකොට ඒ දුක් ටික සියල්ලක්ම අපට බාර ගන්න වෙනවා. මෙන්න මේක තමයි ලෝකේ දැන් ක්‍රියාත්මකනේ ස්වභාවය. මෙන්න මෙවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇත්තටම අපේ ජීවිතයේ මේ මොහොතේ මොකද සිද්ධ වෙන්නේ කියලා. ඇහැට රූපයන් දකින්නකොට මොකද සිද්ධ වෙන්නේ? ඇහැට රූපයන් දකින අවස්ථාවේදී චක්කොංච පටිච්ච රූපේ දුක්ඛජ්ජති චක්කොඤ්ඤාන කියන මට්ටමේදී එතනට තින්න සංගති පස්වාදි වශයෙන් මෙන්න මේ හේතු එකතුවකින් ස්කන්ධ පංචකයක් නිර්මාණය වෙනවා. මේ විපාක මට්ටමේදී නිර්මාණය වෙන්නේ චිත්ත චෛතසික පාදක කරගත්තු මේ අත්දැකීම. එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඇසට රූපයන් දැක්කනම් ඒ මොහොතේ ඇස රූපය චක්කු විඥානය චක්කු සංපස්සේ රූප සංඥාව රූප සංචේතන මේ අදී කාරණයක් පසු කළ ගිහිල්ලා ඊට පස්සේ විපාක මනෝ ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ විපාක මනෝ විඥාන ධාතු කියලා අවස්ථාවක් තියෙනවා. මේ සියල්ලම විපාක මට්ටමේ අවස්ථා. මේ සියල්ලක්ම පසු කළ ගිහිල්ලා මේක තේරුම් ගන්නේ ඒ සියල්ලක්ම නිරුද්ධුණාට පස්සේ මරංච පටිච්ච ධම්මේ දුප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාවෙන් තමයි අපි රූපයක් හරි සම්දයක් ගන්ධයක් අපි යන්තා ජීවිතයේ සැප දුක් වෙන්න නම් අපි යන්තා ජීවිතයේ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් පිළිබඳව යම්කිසි ආස්වාදයක් විඳනවා. ඒ විඳා කෙනෙක් තේරුම් ගන්න අවස්ථාව. ඒ තේරුම් ගන්න අවස්ථාවේදී අපි හැමදාම දුක් සැපෙන්නේ කොහොමද? මනෝ විඥාන අවස්ථාවේදී. මේ මොහොතේ ඔබ මේ සම්දේ හා යම්කිසි විදියක ඔබ අවබෝධයක් ලබනවා නම් ඒ අවබෝධය ලබන මොහොත කියන්නේ මනෝ විඥාන අවස්ථාව. මේ අවස්ථාවේදී ඔබ රූපයක් දැකලා යමක් තේරුම් ගන්නවා නම් කෙනෙක් තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගන්න අවස්ථාවත් මනෝ විඥාන අවස්ථාව. අනේ තේරුම් ගන්න අවස්ථාවේදී ඊට පාදක වෙච්ච රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන්නේ. ඇසක් නිරුද්ධ වෙලා, රූපයක් නිරුද්ධ වෙලා, චක්කු විඥානයක් නිරුද්ධ වෙලා, චක්කු සංපස්සයක් නිරුද්ධ වෙලා, රූප සංඥාවක්, රූප සංකේතනාවක් මේ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච මොහොතට ඔබ ඔබේම මනෝ විඥානයේ තේරුම් ගන්න අවස්ථාව. මෙන්න මේක තමයි තථාගතයන් වහන්සේ අනාවරණය කළේ. එදා බොහොම මැනදී. මේක පිනුතුනි කිසිම කෙනෙකුට හීනකින්වත් හිතන්න බැරි කාරණයක්. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හිටියේ ප්‍රඥාවන්තම කෙනා තමයි සාරිපුත්‍ර මහණන් වහන්සේ. උන්වහන්සේ ගිහි කාලේ ළමන කුලන් ඉහළ අධ්‍යාපනය ලබා තිබුණා. දැන් කාලේ විදිහට නම් ડોක්ටරේට් 25ක් විතර අධ්‍යාපනයක් උන්වහන්සේට තිබුණා. එහෙම අධ්‍යාපනයක් තිබිච්ච සාරිපුත්‍ර මහණන් වහන්සේටවත් මේක තනියම අවබෝධ කරගන්න බැරි වුණා. උන්වහන්සේට සිද්ධ වුණා අසකි හාමුදුරන්ගෙන් මේක අසා දැනගන්න. පින්නතුනේ මෙන්න මෙතෙන් තමයි සද්ධාතේ තථාගතස්ස බෝධිය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට විශ්වාසය තියනවා කියන්නේ මේකයි. This is the place where we should be confident in what the Blessed One explained and what the Buddha realized when he attained enlightenment. මෙන්න මෙතෙන්ට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ පිටුතුනි. එතකොට අපිට ශ්‍රද්ධා කියලා බොහෝ වෙලෙ හිතෙන්නේ බුදුහාමරට වාස්මල් පූජා කරන එක, වාගිලංගස පූජා කරන එක තමයි ශ්‍රද්ධාව කියලා හිතෙන්නේ. ඒවත් ශ්‍රද්ධාවේ ගුණංග තමයි, ඒව කෘතඥතාවයේ අංග ඒවා. නමුත් පිනුතුනේ ඇත්තටම ශ්‍රද්ධාව කියන්නේ මෙන්න මෙතෙන්ට. එතකොට මෙන්න මේ අවබෝධය හිටියොත් දුකෙන් නිදහස් වෙන පුළුවන්. මේ අවබෝධයක තත්පරයක් හරි අයින් වුණොතින් තමන්ගේ හිත බාහිර බැස ගන්නවා, බාහිර දුක් විඳින සිටිනවා. ඇත්තට රූපයක් පේනකොට ඒ පේන රූපය මේ මොහොතේ පේන රූපේ මා දකින එක හිතුවොත් දුක තුල ඉන්නේ, සංසාරය තුල ඉන්නේ. ඒක දකිනකොටම ඊටාම වේගවත් මේ දකින්නේ මනෝවිඥාන කියලා තේරුම් අරගෙන සහ රූපේ නිරුද්ධ වෙච්ච දියක් කියලා හිතුවොත් ඔබ බාහිරට නැඹුරු වෙන්නේ. මේක තමයි කියන්නේ කුම්මෝව අංගානි සකේ කපාලේ සමාදහම් වික්කු මනෝවිතක්කේ කියලා. අර ඉබ්බා, ඉබ්බගේ අවයව පහක් තියෙනවා. පහ පොහයක් තියෙනවා. ඒ අවයව ටික හෝ කටුව මතක අරගන්න අනුතරක් වෙන වෙලාවෙදී. අන්නේ වගේ. ඇසෙන් රූපය දකිනකොටම ඒක අවයවයක් එළියට දැම්මොතින් බාහිරට ඇස කියලා බාහිරින් අල්ල ගන්න ඔබේ අතපය කඩා ගන්න බාහිර. ඔබ ඉක්මනටම වේගෙන් ඔබ සතිමත් බව තුළ ඉන්නවා නම් බාහිර ලෝකයේ ඔබට අල්ලගන්න පුළුවන් කමක් නැහැ. එනිසා ඔබගේ දක්ෂතාවය බලන්නේ මෙන්න මෙතනයි. ඔබ කොයිතරම් දක්ෂද කියලා බලන්නේ සාර්ථක කියලා බලන්නේ ඔබ කොච්චර සතුටින් ඉනවද කියන කාරණය මත. ඔබ කොයිතරම් දුරට සතුටින් ඉනවද කියන එක තීරණය වන්නේ ඔබ කොයිතරම් දුරට දුකෙන් නිදහස් වුණාද කියන කාරණය මත. ඔබ කොයිතරම් දුරට දුකෙන් නිදහස් වුණාද කියන එක තීරණය කරන්නේ ඔබ කොයිතරම් දුරට ප්‍රඥාවෙන් ඉනවද කියන කාරණය මත. ඔබ කොයිතරම් දුරට ප්‍රඥාවෙන් ඉනවද කියන එක තීරණය වන්නේ ඔබ කොයිතරම් දුරට සතිමත් බව තුළ ඉනවද කියන කාරණය. මේ සතිමත් බව කොයිතරම් පරිස්සමෙන් කොයිතරම් අවධානයෙන් අතරක් නැතුව පුහුණු කරන්න ඕනද කියන කාරණේ උදාහරණයකින් දක්වන බුදුදහම තුළ එක්තරා තැනැත්තෙක් කියනවා කිසියම් වාදනයක දාගෙන මෙයා තෙල් ටිකක් අරන් යනවා. බෝල් එකක තෙල් ටිකක් දාගෙන අරගෙන. මේ තැනැත්තා යන්නේ බොහොම අසංවර සීලෙ මිනිසුන් මැදින් තමයි යන්නේ. පරාංගන ශිල්පියෙක් ශිල්පිනියක් රංගනයකේ දෙන වේදිකාවකින් අවස්ථාවකදී ඒ අසල මිනිසුන් බොහොම අසංවර සීලීව හැසිරෙන මොහොතක ඒ පිරිස මැද්දෙන් තමයි මේ කෙනා මේ තෙල් බාගෙන අරගෙන යන්නේ. තෙල් බාගෙන පිරිනම තියෙනවා කඩේ. එක තෙල් බිඳුවක් හරි වැටුණොත් මොකද වෙන්නේ? මෙයා පිටපස්සේ වදකෙක් එනවා. ඒ වදකෙන් කඩුවකුත් අරගෙන. එක තෙල් බිඳුවක් හරි වැටුණොත් මේ වදකයා මේ කෙනාගේ බෙල්ලට ගහන බලාගෙන ඉන්නේ. මෙන්න මේ උපමාවෙන් සඳහන් කරන කොයිතරම් දුරට අපි මේ සතිමත් බව පුහුණු කරන්න ඕනද කියන කාරණේ. ඇසට රූපයක් පේන හැම අවස්ථාවකදීම තමන් ආපස්සට එන්නේ. තමන්ගේ තුලටම හැරෙන්නේ. මේ ඇසට පේන රූපය මේ වෙලාවේ පේන රූපය නෙවෙයි. මේට සල්ප මොහොතක කලින් ඇසත් රූපයක් නිරුද්ධ වෙච්ච තැනක මේ මනෝවිඤ්ඤාණ දකින අවස්ථාවක් ලෙස දැක්ක ගමන්ම බාහිර රූපයෙන් තමයි නිදහස් වෙනවා. බාහිර රූපේ නිදහස් වුණා කියන්නේ සම්පූර්ණ දුක් ටික නිදහස් වුණා කියන එක. පිටියක් තමයි මෛත්‍රිය වඩනවා කියන කිතුර වෙනවත් නැහැ. මෛත්‍රිය වඩන්නේ පිටුතුනි සම්මුති සත්‍ය තුල ලෝක සත්‍ය තුල. ඒකට ලෞකිකයි. මේ ලෝකෝත්තර දර්ශනයට එනකොට මෛත්‍රිය වඩනවා අසුභය වඩනවා බාහිර කෙන කිතුර වෙන්නේ. වඩාත්ම ප්‍රඥාවන්ත කෙනෙක් නම් ඔබ සුබද කෙනෙක් නම් ඔබ gifted කෙනෙක් නම් ඔබ ඉහළම අධ්‍යාපනය ලැබපු කෙනෙක් කියලා හිතනවා නම් ඔබ මෙන්න පුහුණු කරන ස්ථානය. පින්තුනේ මේක වඩන්න හුඟක් අධ්‍යාපන සුසුම් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ අකුරක්වත් බැරි ඇත් මේක අවබෝධ කරගත්තා. වඩන්නම තිබුණා ඒ අවබෝධ කරගත්ත මේක. සස්ත්‍රේදී ඔබ කොයිතරම් ප්‍රඥාව දිනු කරගෙන ආපු කෙනෙක්ද කියන එකයි තමයි මෙතන තීරණය වෙන්නේ. ඒ සඳහා ඔබ මේක මීට අදාළ දේශනා නිතර නිතර මහානට ඕන. සහ දවසේ මේක සුතම ඥානෙන් අසා දැනගන්න විතරක් නෙවෙයි, චින්තාමය ඥානෙන් දවසට හැකිතාක් වාර ගානක් රූප මතක් වෙනකොට, සම්ද හෙනකොට, ගඳ සෝදෙනකොට, රසය දැනෙනකොට බලන දවසකට අරමුණු පහක් මේක සිහිපත් කරන්න. දරුව ගැන මතක් වෙනකොටම කල්පනා කරන්න මේ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න. ඒ දරුවගේ රූපය බලලා අවසානට ඒගත්තු ඒ ස්වභාවය නිරුද්ධ වෙලා මේ තියෙන්නේ කියලා. වාහනය යනකොට ඉස්සරහා වාහනේ පේනකොට බලන්න මේ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න කියලා. වාහනේ සින්දුවක් අහම යන්නේ සින්දුව අහනකොටම හිතන්නේ සින්දුවේ රස විඳින කමන්නේ. නතේ කාම යಾನි චිත්තානි ලෝකේ සංකප්පරාගෝ පුරිසස්සාකාමෝ. ලෝකේ තියෙන විසිරුදු දේවල්, ලස්සන දේවල් කාටද දෙවි කියලා කියන්නේ? ඒව කාමයක් නෙවෙයි, ඒව රාගයක් නෙවෙයි. සංකප්පරාගෝ පුරිසස්සාකාමෝ පුරුෂයාගේ අවිද්‍යාසගත මනස තුළයි රාගය කාමය හැදෙන්නේ. අපි උපරිම ලෙසින් මේ දැනුනේ හිටියොත් ඒක සුතම ඥානය අපේ ඉහළ මට්ටමේ තියනවා නම් එපමණට අපේ චින්තාමය ඥානයෙන් දින කතාම මේක අපි කරන කියන ඇහෙන දකින හැම තැනකටම මේක අපි ඇප්ලයි කරමු. මේක නිකන් කරන්න බෑ පින්නතු. මේක කරන්න නම් මේ මැසේජ් එක මේ සදාම් අනිවැඩිය බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ගැන අපි උපරිම ලෙස විශ්වාසය තියාගන්නට ඕන. මේක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. සද්ධා බීජං කියන්නේ මේකයි. කුසල් දහම් නැමැති වගා බිම හැදෙන මූල බීජය මේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ පරිදි යෝගන්. ඒ ශ්‍රද්ධාවෙන් තමයි කාමෝග, භවෝග, ditthiyoga, avijjayoga කියන මේ මහා සැඩපාර හතර ඉක්මවන්නේ මේ ශ්‍රද්ධාවෙන්. මේ විශ්වාසයෙන්. සම්බිහිත විත්තං පුරිසස් සෙට්ටාන්. මේ ශ්‍රද්ධාව තමයි කෙනෙකුට ලෝකේ තියෙන වටිනාම ධනය. ශ්‍රද්ධා මූලික සම්බේති කුසල ධම්මා. මේ ශ්‍රද්ධාව මේ විශ්වාසය තමයි සියලුම කුසල ධම්ම, බෝධිපාරමිතික ධර්ම, සතර සතිපට්ඨානය, සතර විද්‍යාපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රය, පංච බල, සත්පොජංග කියන අරසිංහ මාර්ගය. මේ සියලුම ගුණ ධම්මවලට පාදක වන්නේ මේ ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව ඉහළම තැනින් තියාගත්තොත් අපට දවසට වැඩිපුර මතක් වෙන්නේ මේ අනුශාසනා කරපු බුදුරජාණන් වහන්සේ ගැන. මේ ශ්‍රද්ධාව ඉහළම තියාගත්තොත් අපට මතක් වෙන්නේ සද්ධර්මයේ සම්දිටික ආකාරයක් කියන ගුණංග. මේක ඉහළම තැනින් තියාගත්තොත් අපට දවසට වැඩිපුර මතක් වන්නේ මේ සඳහා මගේ කියපෝ සුපටිපන්න, උජුපටිපන්න, ඥානපටිපන්න, සාමිච්චිපටිපන්න මේ ආර්ය සංඝරත්නය තමයි තමන්ගේ ඉහළම තැනින් තියාගන්නේ. ඒ තමයි තමන්ගේ මිතුරන් වන්නේ. සාමාන්‍ය ලෝකයට යුතුයකම් කරන්න සුරු කරනවා. නමුත් තමන්ගේ ආධ්‍යාත්මික ලෝකයේ තමන්ගේ යාළුවා කවුද? විසාකාව, බන්දුල මල්ලිකාව, නන්දමාතාව, කුජුත්තරාව, චිත්තගෘහපතියා, හත්තාලවක මෙන්න තමන්ගේ යාළුවෝ ටික. සරුවත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ මෙන්න තමන්ගේ යාළුවෝ ටික. මේ යාළුවොත් එක තැනක තමයි ඉන්නේ. මේ යාළුවෝ කිසි දවසක පිරෙන්නේ නැහැ. අද ඉන්න යාළුවෝ අද යාළුවෝ ගැන හිතාමනා වෙනෝනේ. අද හොඳ යාළුවෙක් කියලා හිතාන් ඉන්නවා, ටිකලක් ගියාම ඉතින් කලකිරෙනවා. අද යාළුවගේ පින්තූරේ බුක් කියලාගෙන ගෙදරම තියාගන්නවා, ටිකලක් ගියාම පින්තූරෙත් එක්ක තමනාප වෙනවා. යාමනා වෙනකොට පින්තූරෙත් එක්කම අමනාප වෙනවා. යාගේ ඥාතිනුත් එක්කම අමනාප වෙනවා. නමුත් පින්තූරෙ මේ අපේ ආධ්‍යාත්ම ලෝකයේ මේ ආර්ය මිතුරන් කිසි දාක ගුණයෙන් පහකට නැන්නේ. අන්න ඒය තමයි අපි සරණ යන්නේ. සංඝං සරණං ගච්ඡාමි කියලා අපි යන්නේ මෙන්න මේ ආර්ය සංඝරත්නයේ. උන්වහන්සේලා කිසි දාක ගුණයෙන් නොනින් පිරෙහැය නෙවෙයි. උන්වහන්සේ අඛණ්ඩව මේ ආධ්‍යාත්මික ගමන් මගේ පෙරමුණ කරා යනයි. පින්නතුනේ මේ බුද්ධ ධර්ම සංඝ කියන පෙරවන තමන්ගේ ජීවිතයේ සදා නොනිමෙන මැණික් පහන් තුනක් වගේ තමන්ට දවසට වැඩිපුර මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය සංඝරත්නය. ඒ විතරක් නෙවෙයි. මේ දහම් මගේ ඉන්න පිනතුනේ ආරස්නගේ මාර්ගයේ කරුණු අට බලන හැම පැත්තෙම හරියට තමන්ගේ ගෙදර ලස්සන මල් වට්ටක් වගේ තමන්ගේ ගෙදර හැම පැත්තෙම මල් කෝච්චි ලස්සන දේවල් තියලා තියෙනා වගේ තමන් බලන අහන දකින හැම තැනකදීම තමන්ට මේ ආරස්නික මාර්ගයේ කරුණු තමයි තමන්ට මතක් වෙන්නේ. ඔබේ ගෙදර තියෙන මල්ලත් ලස්සන තියෙන්නේ ගෙදර ඉනකොට ඉදිරි පිට එකම එමුකුත් නැහැ. නමුත් මේ ආධ්‍යාත්මික ගමන් මගට වැතුරුණා කියලා කියන්නේ ඔබට ගෙදර හිටියත් එකයි, පිටේ හිටියත් එකයි, ලස්සන තැනක හිටියත් එකයි, කාන්තාරක හිටියත් එකයි, ගුවන් යානයක හිටියත් එකයි, කොහේ හිටියත් ඔබ ඉන්නේ මෙන්න මේ අංගයත් එක්ක, ඔබ ඉන්නේ මෙන්න මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවනත් එක්ක. ඒ විතරක් නෙවෙයි, මේක කොයිතරම් ඉහළ මට්ටමට එනවද කිව්වොතොත් අපි ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම අනිච්ඡානුපස්සේ විහෙරති අසසී සාමිති සික්කති. අනිච්ඡානුපස්සේ විහෙරති පස්සසී සාමිති සික්කති. උස්ම ගැනීම පිට කිරීම මේ පිරාද ස්ථානයේට අනිත්‍යතාවය රිප්ලේස් කරනවා, ඇඩ් කරනවා, ඇතුළු කරනවා. එහැට රූපයන් දකින්න කොටම දකින්නේ අනිත්‍යතාවයම දකින්නේ. කනට ශබ්දයක් අහන කොටම මේ ස්කන්ධ පංචකයේ සමුදයය බලන්නේ. පින්නතුනි හිතන්නේපා මේක මේ හාමුදුරන් විතරක් පුහුණු කරන්න තියෙන කාරණයක් කියලා, සහ මේක පන්සලේදී විතරක් පුහුණු කරන්න තියෙන කාරණයක් කියලා හිතන්නේපා. බලන්න වැංගපජි සූත්‍රය. වැංගපජි සූත්‍රයේදී දීපජාන කෝලිය ඇවිල්ල කියනවා බුදුරජාණන් වහන්සේට, බුදුරජාණන් වහන්සේ අප කාම භෝගී ජීවිත ගත කරන අය, අපි කසු කසීසලු දරන අය, අපි සුවඳ බෙලුම් දරන අය, අපි සඳුන් සුවඳ දරන අය, අපි ගෘහස්ත ජීවිත ගත කරන අය, අපේ ජීවිතයේ සතුට සැනසීම ලබන මාර්ගයක් කියන්නේ ඒ දීර්ඝාන කෝරියට උත්තාන සම්බදා, ආර්ථ සම්බදා, කල්යාණ මිදතා, සමජීවී සාධක වලින් පටන් අරගෙන සද්ධා සම්පදා, ඡාග සම්පදා, සීල සම්පදා ඔස්සේ ගිහිල්ලා අවසානයේ පඤ්ඤා සම්පදා විදිහට කියන්නේ මොකද්ද? මෙන්න මේ උදේබ්බේගාමිනී පඤ්ඤාව. මේ කාටද මේ කියන්නේ? කාම භෝගී ජීවිතයක් ගත කරන, ධර්මල්ලන් හදා වඩා ගන්න, සුමද වේරුන් දරන, කසීසලු දරන, යාන වාහන පාවිච්චි කරන මේ සාමාන්‍ය සරල ජීවිතයක් ගත කරන, ගෘහස්ත ජීවිතයක් ගත කරන මේ මිනිසයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔහුගේ අවසාන සතුට සඳහා මෙන්න මේ උදේබ්බේගාමිනී පඤ්ඤාව තුළින් කියලා. අනේ ගිහි අපට ඔය දෙනදා කඩුව ටිකක් විතරක් ඇති, පරලෝසගතී ගාම වෙන දෙයක් විතරක් ඇති කියලා එහෙම අපිට කියන්න පුළුවන් කමක් නැහැ. අපි මේ මනුස්ස ආත්මභාවය ලබා ගත්තේ හුඟක් පින් කරලා. අප බුද්ධෝත්පාදන කාලයක් ලබා ගත්තේ කල්ප ගානක් බලන් ඉඳලා මෙතෙන්ට එන්න පිණුතුනේ අපි කල්ප ගානක් වේටින් ලිස්ට් එකේ ඉන්නේ. ඉඳලා ඉඳලා මේ තැන මේ මොහොත ලබන්න, පින්වත් අමල තාත්‍ර ලබන්න, අංග ප්‍රත්‍ය හොඳට ලබන්න, බුද්ධිය ලබන්න කල්ප ගානක් සැලසුම් කළා. ඒ සැලසුමක අග්‍රතම ප්‍රතිඵල ලැබී තවස්ථානයේ පිණුතුනේ. මේ ජීවිතයේ එක මොහොතක්වත් මේ ආධ්‍යාත්මික අභිලාෂයෙන් බැහැර වෙන්න එපා. අපේ ජීවිතයේ උත්තුංග ප්‍රාර්ථනා බවට පත් වෙන්නට ඕන මේ ධර්මයේ තුලම හික්මෙන පිණුතුනේ. අපේ ජීවිතයනික් මොනමහින් වුණත් ගැටලුවක් නැහැ. ලෙඩ දුක් කොච්චර හිතුණත් ගැටලුවක් නැහැ අපට. අපට තියෙන ජීවිතයේ ප්‍රධානතම අනුතුර තමයි අපේ නැද්දක පේවෙන කලින් මේ දහම හරියට අසන්නට, තේරුම් ගන්නට, ඒක ඉහෙළම සේ පුහුණු කරන්නත් අවස්ථා නොලැබුණා තියෙන්නේ. අන්න ඒක තමයි අපේ ජීවිතයේ තියෙන ලොකුම අභාගය. අන්නේ අභාගයට අපි කවුරුත් පත් වෙන හොඳ නැහැ. අපි මේ නවාගත්තේ අතිශය දුෂ්කර දුර්ලභ සංසම්පත්තිය. බහුතුන් වහන්සේ දේශනා කළේ කනෝ වේමා උපජ්ජක. මේ ක්ෂණය මේ දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව මල් කරගන්නවා කියලා. එනිසා පින්නතුනි අර දානයෙන් පටන් ගත්ත වෙත මුත්තචාගෝ දාන සංවිභාගරත්තෝ පයතපානි ආදි වශයෙන් දෑත පිරිසුදු කරගෙන දන් දෙන්න හදවතකින් ඉන්න කෙනා සීලෙන් පෝෂණය වෙලා මෛත්‍රියෙන් හදවත ලස්සන කරගෙන සුතමේ ඥාන ඇති කරගෙන මෛත්‍රී භාවනාවෙන් ජීවිතය විකසිත කරගෙන මේ ප්‍රඥාවෙන් අපි ඉහළම තැනට අපේ ජීවිතය පත් කර ගන්නට ඕන. අන්නේ ජීවිතය කියන්නේ යෝතිය වස්ස සතන් ජීවේ අපස්සෝ ධම්මොත්තම ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මොත්තම. මේ දහම නොගෙත් නොදෙක, මේ යථාර්ථය නොදෙක වසර 100ක් ජීවත් වෙනට වඩා මේ යථාර්ථය තේරුම් අරගෙන එක දවසක් කෙනෙක් ජීවත් වෙනවා නම් අනේ ජීවිතය උතුම් ජීවිතයක් ලෙස සඳහන් කරනවා. එනිසා මෙන්න මේ සත්‍යයට ඇසින් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවඳක්, දිවෙන් රසයක්, කයට පහසක් දැනෙනකොට රූපේ නිරුද්ධ වෙච්ච තැනක, රූපේ පොඩ්ඩක්වත් ඉතුරු වෙලා නැතුව නිරුද්ධ වෙච්ච තැනක මම මේ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න අවස්ථාවක් කියලා දකිමින් එක දවසක් ජීවත් වුණොතින් ඔබේ ජීවිතයට අවුරුදු 100කින් ආයුෂ වැඩි වුණා වගේ. මෙහෙම දවස් 5ක් ජීවත් වුණා කියන්නේ අවුරුදු 500ක් ජීවත් වුණා වගේ. මේ අවබෝධයත් හිටියොතින් අපි අන්තිම මොහොතේ කාලය වැඩි කරගන්න කියලා මහන්සි වෙන්නේ නැහැ, කරදර වෙන්නේ නැහැ. අපි මේ මිදෙන ඉඳලා අපේ ජීවිතය අවසාන මොහොතලම වුණාම හරි කලබල වෙවඩනේ. වෛද්‍යරු හොයාගෙන දුවනවා, බඩමුට්ටු හොයනවා, බෝධි පූජා තියනවා, පිළිම ගෙන්නනවා, පිළිත් කියවනවා, මහා යුද්ධයක් එතකොට. පිනුතරේ සෙන්දේචර කලබල වෙන්නේ පා දැන් ඉඳලම වැඩේ පටන් ගන්න. මේ මොහොතේ ඉඳන් අපි ධර්ම මාර්ගයේ ජීවතින් අපට අන්තිම මොහොත කියලා කලබලෙන් කරන් දෙයක් නැහැ. අපේ ජීවිතේ කටයුතු කරගෙන තියෙනවා. අපි ඕනකට කරා ජීවත් වෙලා තියෙනවා. අපි මේ ශරීරය පරණ වෙනකොට අපට මෙතෙන්දිම ජීවිතේ සසර නිමාර්ථක් කරන්න බැරි නොවතින් අපට ලැබෙන මේකට වඩා හොඳ තැනක මේකට වඩා පහසුකම් සහිත මේකට වඩා හොඳ ශරීරයක් තමයි තමට ලැබෙන්නේ. අන්නේ ශරීරයේ සතුටින් බාර අරගෙන ආධ්‍යාත්මික ගමන වගේ ඊතර ගුණන් ටිකක් පුහුණු කරන්නේ තියෙන්නේ. එනිසා අපි නොකිනා දාත මේ සාකච්ඡා කරේ දහම නොදැක ජීවත් වෙන අවුරුදු 100ට වඩා දහම දැකලා ජීවත් වෙන එක දවස උතුම් කියන බුද්ධ වචනය. අන්නේ බුද්ධ වචනයක අපි ගරු කරමින් ඊගෙන ශ්‍රද්ධා වැඩි කරගෙන මෙන්න මේ දර්ශනීය සහිතව සතිපට්ඨානය තුළ මයින්ඩ්ෆුල්නස් එකේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ ශ්‍රවණය කරපු කරුණ වලින් පිළිතුරුන්ට ප්‍රශ්නේ මහාන් තියෙනවා නම් අහන්නට තවස්ථා තියෙනවා. අහන්න මොකද තියෙනවද? ගැටලු නැත්නම් මේ බණ ඔබට ආයෝනම් ලබා ගන්න පුළුවන් අපේ ලොකු හඳුරංගෙන් මේ බණ යහ ලබාගෙන නැවත අහන්න. වාර ගානක් හරි අහලා නොතේරිච්ච තැන් කියනවා නම් ආයේ රිවයින් කරගෙන හරි අහලා ඔබ තවත් මේ දැනුම දිනු කරගන්න උත්සාහ කරන්න. මොකද දැන් අපට තාක්ෂණයේ තියෙනවා එකම දේශනා වුණත් එක තැනකදී අනිසිදයක් අදපස් වුණා නම් මගේ හැරුණා නම් නැවත ඔබට අහන්නට අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ සඳහාත් ඔබට පහසුකම් අවස්ථාවක් තියෙනවා. ඒ සඳහාත් ඔබට කාරුණිකව මතක් කරමින් අද මේ දායකත්වයෙන් දරපු හැම දෙනාටම ඒ වගේම ඔබට මේ මියගිය ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටම සසර සුගතියක් ප්‍රාර්ථනානුකූලව නිර්වාණ අවබෝධයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පංචාච්ච නින්දුක්ඛං භයං පංචාච්ච නින්භයං සෝකං පංචාච්ච නිස්සෝකං වන්තු සම්දේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොරින් තැබෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.